2012 වසරේ 12 වෙනි මාසේ අද 11 වෙනිදා භාවනා වැඩසටහන. මුලින්ම කියන්න ඕන මේ භාවනාව තුළින් මේ උපදේශය තුළින් ඔබට ලැබෙන්නේ සැනසෙල්ලක්, සැහැල්ලුවක්, සහනයක්. හැබැයි ඒකට නමක් නැහැ. එච්චරයි කියන්න තියෙන්නේ. නිසා කාටවත් කියන්න බෑ ඔක අර මාර්ගඵලයේ මේ මාර්ගඵලයේ කියලා නාමික වශයෙන් කියන්න බෑ. හැබැයි මේකට නමක් නැහැ. ඒ සැනසෙල්ල කියන එක හඳුන්වා දීම සඳහා තමයි, නිදහස කියන එක හඳුන්වා දීම සඳහා තමයි දාර්ශනික වශයෙන්, මානසික වශයෙන් නිවනක්, නිවීමක් ඇතිවීම සඳහා තමයි මේ දේශනා, එහෙම නැතුව වෙන දේවල් ලබා ගැනීම සඳහා, ධ්‍යාන හරි මාර්ගඵල හරි කිසිවක් ලබා ගැනීම සඳහා නෙමෙයි. මෙතෙන්ට එන කිසි කෙනෙක් මාර්ගඵල දැකලා නැහැ. මේ සැනසිල්ලේ ස්වභාවය යම් යම් අය යම් පමණින් අවබෝධ කරගෙන තියෙනවා. ඔය හැම දෙනාටම වුමනා කරන්නේ ඒකයි. දැන් අර බුදුරජාණන් වහන්සේ පාවිච්චි කර වචනේ තමයි නිවීම. එහෙනම් නිවෙන්න නෙවෙන, දැවෙන හිතෙන් නිවෙන්න තොයිනේ. හිතේ දිනන විවිධ දිසාවා, ලෝකයේ තියෙනවනේ විවිධ දිසාවන්, ඒ වගේ හිතේ තියෙන විවිධ දිසාවන්. පළාත් රටවල් තියෙනවා. දැන් සීතාදික රටවල් තියෙනවා. උෂ්ණාදික රටවල් තියෙනවා. මධ්‍ය දේශ තියෙනවා. ඒ වගේ හිතේ තියෙනවා ලෝභාදික පැති, ද්වේෂ අධික පැති, මෝහ අධික පැති, අනේකාකාර මේ ලෝභ ද්වේෂ මෝහ පැති කඩවල් තියෙනවා. ඒ පැති කඩවල් වල තව ප්‍රාන්තක් තියෙනවා. කියන්නේ විවිධ ප්‍රභේදයන් වලින් යුක්ත ක්ලේශයන් වෙන් වූ ගුණාංග තියෙනවා. ඒ ඒ ප්‍රාන්ත වල, ඒ ප්‍රදේශයන් වල, ඒ ඒ රටවල් වල පදිංචිය හැටියට තමයි Tamanට සංවේදීතා දර්ශන සම්පatti උපදීන්නේ. ඒක යම් තාක් දුරකට අවබෝධ කරගත්ත කෙනෙක් ළඟ වුණත් එවැනි ගුණාංග තියෙනවා. අවබෝධයක් නැති අය ළඟත් ඒක ඊටාම ප්‍රකටව තියෙනවා. නමුත් ඕන අපිට දැන් මනසේම තවත් තැනක් මාරු කරගන්න නෙමෙයි. අපිට උමනා කරන්නේ මේ ලෝකයෙන් නිදහස් වෙන්න. මොන ලෝකයෙන්ද? මානසික ලෝකයෙන්. මානසික ලෝකයෙන්. ඒ මානසික ලෝකයෙන් එතර වෙන්න සිතෙන්ම බෑ. සිත ඉක්මවා ගියපු දහමක් පින්නතුන්ගේ ඥාන දර්ශනයට පැමිණිය යුතුමයි. ඉන්ද්‍රයන්ට ගෝචර වන, හසුවන සීමාව ඉක්ම වූ දර්ශනයක්, අනුශාසනයක් ලැබිය යුතුමයි. එසේ නැතුව සිත ඇතුළෙම සිර කර තබලා නිවන් දකින්නට බෑ. හොඳයි, ප්‍රියයි, මනාපයි, කාන්තයි කියන්නේද සිතෙන්? අප්‍රියයි, අමනාපයි, පිළිකුල් කියන්නේත් සිතෙන්. ප්‍රියයි, මනාපයි, කාන්තයි, ලස්සනයි කියන ගුණයත්, අප්‍රියයි, අමනාපයි, දුර්ගන්ධයි, පිළිකුල් කියන ගුණයත් මේ දෙකම මනෝභාවයන් නිසා ඒ කිසිම චිත්ත වීදියේක සිතුවිල්ලක කිසිදු වටිනාකමක් යථාර්ථයක් නැත. ඒ නිසා බුද්ධාගමේ කියලා යම්කිසි කෙනෙක් මේ අප්‍රියයි අමනාපයි පිළිකුල් මේවා කැඩෙනවා බිඳෙනවා කුණු වෙනවා කියලා ඉගෙනුවා තේත් මනෝභාවයක්. ඉතින් මනෝභාවයන් වලම විවිධ සිරවීම් තියෙනවා. ලෝකේ ආගම් 800ක් තියෙනවා නම් ඒ ආගම් 800ම මනෝභාවයන්. විවිධ දේවවරු, විවිධ සංකල්ප, විවිධ ඇදහිලි, විවිධ ක්‍රමවේද. බුදුරජාණන් වහන්සේ මේ මනෝභාවයන් වල සිර කරන ලෝකය පින්නතුනි ලෝකෝත්තර කළා. ඒ කියන්නේ මනෝභාවයෙන් විමුක්ති කළා, චේතෝ විමුක්ති කළා. සිතවිල්ලෙන් නිදහස් කළා. අවසාන සිතවිල්ලෙන් නිදහස් වුණා. සියලු සිතවිල්ලෙන් නිදහස් වුණා. ඒ නිසා හිත පිළිබඳව දැඩිව හිතන්න එපා. හිත කියලා කියන්නේ මායයට අයිති දෙයක්. මායයට අයිති කියන්නේ මුලාව සහිත අඳුරු තැන. ඒ වගේම නොමගට සහ විපතට ඇදගෙන යන තැනක් තමයි මේ මාර කියන වචනේ යොදලා තියෙන්නේ. ඒකයි මායයට අයිති කියලා කියන්නේ. ඒකයි මාර කියන්නේ විනාශයට කියන නම. එතකොට ඇස කියන්නේ මාරයට අයිති දෙයක්. කන කියන්නේ මාරයට අයිති දෙයක්. නාසය කියන්නේ මාරයට අයිති දෙයක්. දිව කියන්නේ මාරයට අයිති දෙයක්. ශරීරය කියන්නේ මාරයට අයිති දෙයක්. මන කියන්නේ මාරයට අයිති දෙයක්. දැන් එහෙම කිව්වහම හිතන්න පුළුවන් අනේ මේ අපිට කන්නෙපයි කියනවා. නෑ, හොඳට කන්න බොන්න. අපිට මේ මේකේ ලස්සන රූප බලන්න එපා මේ ඇහෙන් කියලා ඒකයි මේ කියන්නේ. අනේ, බොහෝම හොඳ ලස්සන సౌందර්යය, පරිසරය, මිනිස්සේගේ ලස්සන බලන්න උවමනා තැනදී හොඳට බලන්න. ඒකට කමන්නේ, ඒකට නීතියක් දාගෙන වැඩක් නැහැ. අපිට මේ සුවඳ විලවුන් පාවිච්චි කරන්න එපා, මේ නාහය පිනවන්න හොඳ නැහැ කියලා. නෑ, හොඳට පිරිසුදු සුවඳ ගන්න ඉන්න. එතකොට අපිට මේ කන්න එපා කියලා කියන්නේ කැමති ආහාරයක් යහපත් විදියට කන්න. කොහොමත් අපේ බෞද්ධ පින්නතුන් දන්නවා වැඩියේ අපි යන්නේ නැහැ මස් පාංශ පැත්තේ යන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙන එකක් මානසික ගුණය ආරක්ෂා කර ගැනීම සඳහා, අනිත් එක තමයි පවට ඒ තියෙන පොඩ්ඩක් සම්බන්ධ වෙනවනේ. ඒක නිසා පොඩ්ඩක් ඈත් වෙන්න. අනිත් එක මේ කාලේ හැටියට ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ඒත් ඒකට නීතියක් නැහැ. තමන්ගේ රස තෘෂ්ණාව අනුව කමක් නැහැ. ඊළඟට තමයි ශරීරයට අපිට මේ උඩ වාඩි වෙන්න බා, බිම වාඩි වෙලා ඉන්න, උච්චාසන ඒව මොකවත් නැහැ. උඩ ඉන්න පුළුවන් නම් උඩින් වාඩිලා ඉන්න, බිම ඉන්න පුළුවන් නම් බිම වාඩිලා ඉන්න, ඒක ගැටලුවක් නැහැ. අපිට මේ හොඳ නැහැ මෙට්ටවල නිදා ගන්න, අපි බිම නොමයි නිදා ගන්න ඕනේ, එහෙම තියෙනවා. එහෙම එකක් නැහැ තියෙනවා. පින්නතුන මේ මනෝභාවයන් වෙනස් කරන්න නෙමෙයි අපි හොයන්න ඕනේ, සියලු මානසික ස්වභාවයන්ගෙන් නිදහස් වෙන්න ඕනේ කියන ක්‍රමය. සියලු මානසික ස්වභාවයන් වලින් මා නිදහස් විය යුතුයි. ඒක තමයි ලෝකෝත්තර මාර්ගය. එහෙම නැත්නම් නිරෝධ මාර්ගය, එහෙම නැත්නම් විමුක්ති මාර්ගය. සියල්ලගෙන්ම විමුක්ති වෙනවා, නිදහස් වෙනවා. ඔය පින්නතුන්ගේ ජීවිතවල ඔය පින්නතුන්ට තියෙන අයිතියට වඩා අයිතියක් තියෙන්නේ මායයට. ඔබ මමයි කියා ආමන්ත්‍රණය කරන බොහෝ දේවල් කාටද අයිති? මායයටයි අයිති. මාර කියලා කියන්නේ මැරෙන, එහෙම නැත්නම් විනාශ වෙන, එහෙම නැත්නම් දිරා යන, එහෙමත් නැත්නම් අහිත සහ අනර්ථයේ පිණිස පවතින කාරණයකට. කොහොමත් ඔබ දන්නෝ ශරීරය නම් අයිති මායයටමයි. ඒක දවසින් දවස ටික ටික ක්ෂය වෙනවා, මැරෙන සුළුයි. 50 පැන්නට පස්සේ දත් ටිකයි, ඇස් ටිකයි, කෙස් ටිකයි දිර දිරා මෙරි මෙරි ගිහිල්ලා සම්පූර්ණයෙන් මැරිලත් යනවා. නමුත් ඕක දැනගත්තයි කියලා අපිට නිවන් දකින්න බෑ. ඕක දැනගත්තයි කියලා නිවන් දකින්න බෑ. ඕනනම් නිවන් මාර්ගට යොමු වීමක් ඇති කරගන්න පුළුවන්. පොඩක් ජීවිත පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන මරණයක් වෙනවයි විනාශයක් වෙනවයි කියන නිවන් මාර්ගට යම් බැස ගැනීමක් කරන්න පුළුවන්. හැබැයි බැස ගැනීම කලකට අවබෝධ කරගන්නවා කියන්නේ ඊට වඩා ගොඩාක් එහා තියෙන දෙයක්. ඒක පිළිකුලින් කරන්න පුළුවන් දෙයක් නෑ. පිළිකුල කියලා කියන්නේ මනෝභාවය. පින්නතුනේ යම් කිසි විද්‍යාත්මක සිද්ධාන්තයක් වගේ, ගණිත ගැටලුවක් වගේ, නැත්නම් සංකීර්ණ ප්‍රශ්නයක් වගේ මෙතන තියෙන යම් ආකාරයක යතුරක්, එහෙම නැත්නම් ක්‍රමවේදයක් තියෙනවා. මේ නිවන් දොර කියන වචනේ අපි පාවිච්චි කරන්න, නිවන් දොර කියන එක තේරුම් ගන්න අරගන්න, ඒක යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදී විද්‍යාත්මක ක්‍රමවේදයක්. ඒක පොඩි අමුතු විෂයක්, එහෙම නැත්නම් අමුතු ඥාන පද්ධතියක්. ඔබ හිතාගෙන ඉන්න යතුරු වලින් ඕවා අරින්න බෑ. දැන් ඔබට දොරවල් අරින්න පුළුවන්. දැන් රූපවල දොරවල් අරින්න පුළුවන් ඇහෙන්. ශබ්දවල දොර අරින්න පුළුවන් කනෙන්. ගඳ සුවඳවල නාසයෙන් පුළුවන්, දිවෙන් රස පුළුවන්, ශරීරයෙන් ස්පර්ශ අඳුන ගන්න පුළුවන් කම තියෙනු. මනසෙන් ඊට ගෝචර වෙච්ච ඒවා මිශ්‍ර කරලා නිර්මාණය කරලා හදා ගන්න පුළුවන්. ඒ ඔක්කොම ලෞකික දොරවල්. දැන් මේ දොර කොහෙද තියෙන්නේ? මේක ලෞකික නෙමෙයි. මේක ලෝකෝත්තර දොරක්. ලෝකයේ නතර කියන වචනේ හුත්තට මේක තේරුම් ගන්න. ලෝකයේ නතර කියන්නේ මොකද්ද? ඉන්ද්‍රියන් පහටයි මනටයි, එහෙම නැත්නම් සය ඉන්ද්‍රියටම සම්බන්ධ නැති තැනක් ඇද්ද? ඒ තමයි ලෝකෝත්තර. එහෙනම් ඔබ බලන්න, ඉන්ද්‍රියන් හයේ කොතනක හරි ඔබ වැඩ ඉන්නවා නම් ඔබ ඉන්නේ ලෞකික තලයේ. ඉන්ද්‍රියන් හයෙන් ඉක්මවා ගියපු දර්ශන සම්පත්තියක්, ඥානයක්, ගුණයක් පහළුණාට පස්සේ ඒ දර්ශන සම්පත්තිය තුල ඉන්නවා නම් ඒ ඉන්නේ ලෝකෝත්තර භාවයේ. පැහැදිලිනේ? මුලින්ම තමන් ඉන්න තැන දුකක් කියලා තමන්ට දැනුණා නම්, තේරුණා නම් ඒ ඇත්ත තීරණය කරනවා මම මෙතනින් වෙනස් වෙන්න ඕන කියලා. පින්නතුනේ මේ බෞද්ධයන්ට නැහැ, බැහැ, වැඩක් නැහැ, අනිත්‍යයි, ඕන් නැහැ කියලා පසුගාමී චින්තනයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා ආර්ථික වශයෙන්, භෞතික වශයෙන් දිනු වෙන්නේත් නැහැ, අධ්‍යාත්මික වශයෙන් දිනු වෙන්නේත් නැහැ. ඔවේ ගෙවල් වලට නාකි වෙන ගොම තැඹි වගේ මිනිස්සු නිර්මාණය වෙලා තියෙනවා මේ බෞද්ධ සමාජය තුල. ජාතියක් වශයෙන් හැටියටත්, නිර්මාණශීලී මිනිස්සු හැටියටත්, උතුම් දර්ශන ගුණාංග වශයෙන් පුදුමාකාර පිරිහීමකට ලක්වීමට හේතුව බෞද්ධයා තුල තියෙන අඥාන කම. අඥාන කියන කම ආවට පස්සේ මිනිසයා නොකරන දෙයක් තියෙනවද? අඥාන කම ආපු ගමන් එතනින් එහා සීලේකුත් නැහැ, ගුණේකුත් නැහැ, යුතුකමකුත් නැහැ, මොකක්වත් නැති වෙනවා. ඥානවන්ත කම කියන එක පහළ වුණාට පස්සේ යාට කිසි දෙයක් කියලා දෙන්න ඕනද? මුකුත් ඕන නැහැ. ඒ ඥාන සම්පත්තියෙන් සියල්ල පේනවා. එකින් එක පණවන්න, එකින් එක කියන්න, එකින් එක සිල්පද සමාදන් කරවන්න ඕනේ. රහතුන්ට වෙනේ පැනෙන්නේ නැහැ. රහතුන්ට ඕනේ නැහැ. ඔය පුහුදුන් සත්‍යය පොඩ්ඩක් පාලනය කරගන්න තමයි ඔය විනය පැනෙන්නේ. ඒක අපි හිතාගෙන ඉන්නෝ සීලෙයි කියලා. සීලෙයි කියලා කියනවා. ඒක සීලය නෙමෙයි. ඔය අපේ බෞද්ධයෝ පොයට ගිහිල්ලා සමාදන් වෙන්නේ විනය. සීල වෘත, ඕව සීල හැටියට තියෙන්නේ වෙන ආගම් වල. ඕව බුදුදහමේ තියෙන්නේ විනය හැටියට තියෙන්නේ. විනය හැටියට තියෙන්නේ. බුදුදහමේ තියෙනවා සිත කය වචනේ සංවර වීමක් අවබෝධය. අවබෝධයේ සංවර වීම කියලා කියන්නේ අවබෝධයේ ගොඩනැගෙන කොට යා තුල ඉබේම සංවරයක් හට ගන්නවා. ඒක ඉබේ ඉබේ ඇති වෙන දෙයක්. කවුමනාවෙන් පාලනය කරන්න උමනාවක් නැහැ. ඒක ඉබේ ඇති වෙන දෙයක්. දැන් සමහර අය ඉන්නෝ මේ මහත්තුරු බවට පත් වෙන්නේ මේ එක වෙලාවකට විතරයි. මංගල උත්සවයේ දවසේදී විතරයි. කෝට් එකක් දාලා, සපත්තු දෙකක් දාලා, ටයි එකක් දාලා, කොණ්ඩේ පැත්තට පීලා මහත්යා වගේ දාට ඉන්න. බොහොම අමාරුවෙන් හිටියා. ඊට පස්සේ ආයි මහත්යා නෙමෙයි ආයි කො ගොයියා. ආවටපත් වෙනවා. ඒ වගේ නෙමෙයි සාමාන්‍ය මහත්මයෙක්ම නම් එයා මොන ඇඳුම් ඇඳලා හිටියත් එයා මහත්මයෙක්ම තමයි. වැදගත් පුජ්‍යලයෙක් වුණාට පස්සේ හොඳ මහාචාර්යවරයෙක්, කතිකාචාර්යවරයෙක්, හරි ශ්‍රේෂ්ඨ මිනිසෙක් වුණාට පස්සේ මොන විදිහේ හිටියත් එයා ඒ විදිහේ යාම තමයි. ඉතින් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ආරෝපණය කර ගැනීම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැත. පෙර අවබෝධයට පෙර දෘෂ්ටිගත කර ගැනීම දර්ශනය සත්‍ය අවබෝධ කර ගැනීමට බාධාවක්. අපි මේ කියන්නේ වැරදි දෙයක් කියලා මතේම කෝණයකට ඇදලා ගියත් ඒක වරදක්. මේ කියන්නේ හරීම දෙයක් කියලා හිතලා මේකට පැහැදීමත් වරදක්. ඔබේ මතේම සිටීමත් වරදක්. හොඳම දේ තමයි විමසා බැලීම. විමසා බැලුවට පස්සේ ඒක උත්තරයක් හම්බ වෙනවා. ඒ උත්තරෙන් අතර වෙනවද? නෑ. එතනිනුත් එහාට තව විමසා බලනවා. තව උත්තරයක් හම්බ වෙනවා. ඒ උත්තරේ තමයි ලෝකේ අවසාන උත්තරය කියලා නතර වෙනවද? නෑ. එතනිනුත් එහාට සොයා බලමින් යනවා. දැන් මුලින්ම ප්ලේන් එක හදාගත්ත විදියට, ගුවන් යානේ හදාගත්ත විදියට ඒගොල්ලෝ එතනින් නතර වුණා නම් අද මේ දියුණු ගුවන් යානයක් තියේද? නෑ. විදුලිය සොයාගත් එකෙන් නතර වුණා නම් එහෙම අද මේ තියෙන දියුණු එකක්වත් තියේද? නෑ. ඒ තියෙනවට වැඩිය නිර්මාණශීලීව දෙයක් ඉදිරියට කරන්න තමයි හැමතිස්සෙම සාගන්නේ ඒ නූතන භෞතික විද්‍යාත්මක දියුණුව. මේ අධ්‍යාත්මික ගමනටත් ඒක සමානයි. Tamanට වැටහුණු කාරණයකින් නතර වෙන්නේ නැහැ. ඒකට මේ යොදා ගන්න ඕන මේ අහල පහල ඉන්න මේ උදවිය නෙමේ. අහල පහල ඉන්න උදවිය මේ හරි තැන් තැන් වල බණ කියන අය හරි නෙමේ. ඒකට යොදා ගන්න ඕන තමන්ගේ ප්‍රඥාව. ඔය තැන් තැන් වල ඉබාගාතේ බණ අහන්න ගියොත් එහෙම මේ ඔළුව නරක් වෙනවා. මේ එක එක මිනිස්සු එක එක කතා කියන්නේ, එක එක වචන වලට එක එක නිර්වචන දෙන්නේ. ඔබ භාවිතා කළ යුත්තේ ඔබේ බුද්ධිය හා අධ්‍යාත්මයේ දියුණු වීමට පුජ්‍යලයෝ නොව මොකද? තමන්ගේ නුවණ, ප්‍රඥාව. ඒ නිසා පුජ්‍යලයොන්ට කියලා ඔක කරු ගන්න හදන්න එපා කියන එක මතක තියාගන්න. පුජ්‍යලත්වයේ ඉක්මවා යන දර්ශනයට පාත්‍ර වුණාට පස්සේ ඒකට කියන්නේ මග්ගා මග්ග ඥාන දර්ශනය කියලා ධර්මයේදී කියවෙනවා. ඊට පස්සේ මේ පුජ්‍යලය හොයාගෙන යන්න ඕනේ නැහැ. එතන ඉඳලා තමන්ට දිනු කරගන්න පුළුවන් මට්ටමකට එයා එනවා. ඒකට මගනම හොඳට පේන, ඇහැ කන හොඳට වැඩ කරන, කරුණු කාරණා හොඳ තේරෙන මට්ටමකට පැමිණියයි කියන එක තමයි ඒකෙන් ප්‍රධාන වෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ ඒකට. එහෙම නැතුව වෙන හේකට නෙමෙයි. ඊට පස්සේ එක එක තැන් වල ගිහිලා මේ ඉන්න බනහන්න උමනාවක් වෙන්නේ නැහැ. එයාට ලස්සන තමන්ගේ ජීවිතය හා ධර්මය තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. හේතුඵල ධම මනාව තේරෙනවා. මේ ස්වභාවයට හේතුව, මේ මනෝභාවයට හේතුව, මේ මනෝභාවයෙන් නිදහස් වීමට කළ යුතු වැඩපිළිවෙල ආදී වශයෙන් සියලු කාරණා තේරෙන නිසා එතන ඉඳලා ස්වාධීන මෙහෙවීමක් කරගන්න පුළුවන් මට්ටමට යාගේ මනසපත් වෙනවා. ඉතින් එතෙන්ට පත් වෙන්න ඕන ඉස්සෙල්ලම ඒ පත්වීම සඳහා සාවින් වහන්සේ කියන ඒ කරුණු ගැඹුරින් ගැඹුරට මෙනෙහි කරන්න ඕන. ටිකක් අමුතුයි. නොතේරෙන සුළුයි. සමහර වෙලාවට විෂය වෙන්නේ නැති දෙයක් හිස් දෙයක් හැටියට සලකන මිනිස්සුයෙකුට නම් මේක හිස් දෙයක් හැටියටවත් දැනෙන්නට ඉඩයි. නමුත් Tamanta නොතේරෙන හැම දෙයකම හිස් බවක් නෙමෙයි තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕන. සමහර විටක තමාගේ තියෙන අඥානකම නිසා වේද හැකියේ නොතේරෙන්නේ කියන එක වටහා ගන්න ඕන. Tamanta පේන විදියට දැනෙන විදියට ලෝකය නිර්ණය කරන සමයේ ඒ මිනිස්සු කිව්ව මහා පොළව පැතිලි කිව්වා. ලෝකෙට පේන විදියට නිර්ණය කරන්න ගියොත් මොකද වෙන්නේ? මහා පොළව පැතිලි. පෙනෙන විදියට වඩා මේ ලෝකෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා බැලුවට පස්සේ තමයි තේරුනේ ලෝකෙ බෝලේ රවුම් කියලා වෙනුණා. ඉතින් ඔය ඇත්තන්ටත් ඕගොල්ලන්ගේ මනස මේ මමයි කියලා හිතුණට ඒක හරියට පැතිලි කියලා හිතන වගේ වැඩ. මමේ කියලා පෙනුනට මමේ කියලා දැනුනට පොඩ්ඩක් ඈතට ගිහිල්ලා ඉවත් වෙලා තමන්ගෙන් ඉවත් වෙලා තමන්ගේ ලෝකෙ දිහා බැලුවොත් මොකද හිතේ? ලෝක බෝලේ ගෝලාකාරය වගේ අපිට තේරෙනවා මේකේ මමේ නැත. එතකොට මේ මොකද්ද තියෙන්නේ? මිත්‍යා බලවේගය, මිත්‍යා දෘෂ්ටිය මේ තියෙන්නේ. මිත්‍යා බලවේගය තියෙන්නේ. එතකොට තමන් තමන්ටම අනුකම්පා කරගෙන තමන්ගේ අධ්‍යාත්මයට ක්‍රමානුකූලව දනවනවා සත්‍ය. තමන්ගේ ලේයටමස් නහර පිරිලා තියෙන්නේ අවිද්‍යාවෙන්. ක්‍රමානුකූලව මේ සත්‍ය පහදා දෙනවා තමන්ගේ අධ්‍යාත්මික සිතට, නුවණට. ඇඟේ තියෙන ලේයටමස් නහර ඔක්කොටම මේක ඊළඟට පැතිරිලා යනවා. දර්ශන සම්පත්තිය, ඒ දර්ශන සම්පත්තියට අනුව ඊළඟට සිත, කය, වචනේ මෙහෙය වෙනවා. ඊළඟට අවබෝධ කරගන්නවා. හොඳයි, මේ හැම දෙයක්ම පුරෝගෙන ඉන්න උපාදාන ස්කන්ධේ තියෙන දේවල් තමන්ගේද අනුන්ගේද? මේවා තමන්ටයිද නැහැ අනුන්ටයිද? මේක අනුන්ට අයිතිත් නෑ, තමන්ට අයිතියකුත් නෑ. දැන් හොඳට බලන්න, මේක තමන්ට අයිති කියලා කිව්වොත් එතන තියෙන්නේ මමංකාරයේ දර්ශනය. මේක අනුන්ට අයිති කියලා කිව්වොත් එහෙම එතන තියෙන්නේ මමංකාරයේ දර්ශනය. මේක අනුන්ටත් අයිති නෑ, මටත් අයිති නෑ කියලා කිව්වෝ ආ එතනත් මමංකාරයේ දර්ශනය තියෙනවා. එතකොට මට අයිතිත් නෑ, අනුන්ට අයිතිත් නෑ, මටත් අයිති නෑ කියලා මේ තුන් ආකාරයෙම කිව්වත්, හතර ආකාරයකට කිව්වත් ඒ හැම මොහොතකම මමංකාරය එනවා. මමංකාරයෙන් තොරව කිසි දෙයක් කරන්න පුළුවන්ද? බෑ. සිතන සිතුවිල්ලකට, පතන හැඟුමකට, ගන්න හුස්ම රැල්ලකට පවා මමංකාරය එකතු වෙනවා මමංකාරයේ තියෙන කෙනාගේ. තේරුණානේ? මමංකාරය තියෙන කෙනාගේ ඒක එකතු වෙනවා, මමංකාරය නැති කෙනාගේ ඒක එකතු වෙන්නේ නැහැ. මමංකාරයේ තියෙන කෙනා ආනාපාන සතිය කරන්න ගියොත් එහෙම මම හුස්ම ගන්නවා, මම හුස්ම හෙලනවා කියන චින්තනය ඉබේට එනවා ඉස්සරහට. මමංකාරයේ නැති කෙනෙක් ඔක කරන්න ගියොත් හුස්ම ගන්න කෙනෙක් නැහැ, හුස්ම හෙලන කෙනෙක් නැහැ, හුස්ම ගන්නෙත් නැහැ, හුස්ම හෙලන්නෙත් නැහැ. එතකොට හුස්ම ගන්න නැතුව ඉන්නවද? ඒත් නැහැ. හුස්ම ගන්නවද? ඒත් නැහැ. ඇයිදේ හිතේ මොකද්ද මේ කියන කතාව කියලා. පින්න තුනේ සද්ධර්මය කියන එක ඔය ඉන්ද්‍රියන් හයට එච්චර සොඳුරු දෙයක් නෙමෙයි කියන බුදුහාමුදුරුවෝ නිකම් මේ මේ කෙලෙස් ගංගාවේ පීන පීන ඉන්න මිනිස්සු මේ නිවන් මාර්ගට ඇදලා ගන්න එක හරියට මාළු කොටල ගන්නවා වගේ වැඩක්. මාළුවර සොඳුරු තනක්ද කොට? නෑ නෑ. ඒ නිසා ඔය ඉන්ද්‍රියන් හයට වහල් වෙලා ඉන්න කෙනෙකුට නම් මේ බණ හරියන්නේ නෑ. අනේ මේ අපිව මරන්නයි හදන්නේ කියලා ආයි දියට පයින්නෝ. එයා දැනගත්තොත් මේ දියේ මේ තාවකාලික සුවයක් තිබුණත් මේ සදාකාලික මහා දුකකට පත් වෙන තැනකයි මං ඉන්නේ කියලා ජීවිතේ පුදලාරි ධර්මය දකින්නවා. ඒ කියන්නේ ඒ ඒ තියෙන අපහසුතාවය එයා දරා ගන්න සූදානම් වෙනවා. ඒ දහම්සොන් රජුරුවන්ගේ කතාවෙන් කියලා දෙන්නේ ඒක. ජීවිතේ පුදලා ධර්මී ඉගෙන ගන්න ගියා. කියන්නේ පැන්න කටට බණපදයක් අහන්න කියන වචනයෙන් පෙන්වන්නේ ඒකයි. ජීවිතාසාව තීද්දි ආත්ම සෙනෙහය තීද්දි නිවන් දකින්න පුළුවන්ද? බැහැ. මේ මගේ හිත, මේ මගේ නුවණ, මේ මගේ අදහස්, මේ මගේ සංකල්ප කියලා හිතාගෙන නිවන් දකින්න පුළුවන්ද? බැහැ. මේවා මගේ නෙමෙයි, මේවා අනුන්ගේ, මට අයිති නෑ කියලා හිතෙද්දි හිතන කොටත් නිවන් දකින්න පුළුවන්ද? ඒත් බෑ. එහෙම හිතන්නේත් කවුද? තමම්මනේ. මේක මට අයිති නෑ කියලා කියන්නේත් මමත්වයෙන්, මේක මට අයිති කියලා කියන්නේත් මමත්වය. මොනාකාරයෙන් ගියත් මහා පුදුමාකාර දේ තමයි මමංකාරේ පැටලෙන්නේ නැතුව කතා කරන්න බැහැනේ. බුදුන් සිතට දකින්න බෑ, අහන්න බෑ, රස විඳින්න බෑ, ආග්‍රහණය කරන්න බෑ, ස්පර්ශ ලබන්න බෑ, හිතන්න බෑ මමත්වයෙන් තොරව. මමත්වය විසිරෙන්නේ ලෝකෝත්තර භාවයට, අපේ ලෝකෝත්තර සංඥාව, ලෝකෝත්තර ඥානය යොමු වෙන තරමට. ඒක හරියට අර නුවරඑළි පැත්තට අපි යනකොට ක්‍රමානුකූලව සීතල දැනෙනවා වගේ වැඩක්. මේ ලෝකෝත්තර භාවයට යන්න යන්න යන්න අපි ළඟ තියෙන දාහය, ගිනි ගැනීම අඩු වෙනවා. සීතල ප්‍රදේශයකට යන කෙනෙකුට ඒ ක්‍රමානුකූලව දාහය නිවෙනවා වගේ වැඩක්. වෙන කරන්න දෙයක් නැහැ. කොහෙන්ද යන්නේ අපි? ඥාණයෙන් යන්නේ. කෝ ඉලක්කය? ඉලක්ක නැත. කෝ පාර? පාරවල් නැත. කොතනද ආරම්භය? ඒක ආරම්භයක් නැත. කොතනද පැවැත්ම? පැවැත්මක් නැත. කොතනද අවසානය? අවසානයක් නැත. දැන් ඔබට පේනවා මේක ඉන්ද්‍රිය විශේෂයට තේරෙන දෙයක් නෙමෙයි. මේවා මාර්ගඵල කියන නම් පුත් මේවට දාන්නේ. මේ තමයි සැනසෙන මාවත. සැනසීමේ මාවත. දැන් ඔබට විශාල ගැඹුරු කරුණු කාරණා කියුවා. පින්නතුම්ම බලන්න කියපු ඒවයින් මට සමහර දේවල් වලින් 100%යි තේරුනේ. සමහර කරුණු මට 10%යි තේරුනේ. සමහර කරුණු මට 50%යි තේරුනේ. එහෙම ඒවා නැද්ද? එහෙම ඒවා තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් තේරිච්ච මට්ටම ඒ ටික වෙන්නේ නැති, එච්චර වෙන්නේ නැති තේරුම කියලා හිතුවොත් ඉස්සරහට යන්න බෑ. එකේ කයට ඒකේ යම් ප්‍රමාණයක් තමයි තේරෙන්නේ. ඒක නුවණ තිබ්බොත් එයාට තේරෙනවා මට ඒකේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි තේරුනේ, තේරුම් ගියේ කියලා වැටහෙනවා. මමත්වයට යම් කිසි වැඩපිළිවෙලක් ලබා දුන්නොත් එය ක්‍රියාවෙහි යොදවන එක හරිම ලේසියි. එහෙත් මමත් සත්වය කියන එක දුරු කිරීම කියන එක විතර මේ ලෝකේ තියෙන බරපතලම ක්‍රියාවලියක් වෙනතුනේ මේ ලෝකෙ කොහොමවත් නැහැ. යම් කිසි කෙනෙක් මේ මමත්වයේ අභිභවා මේ ලෝකය දිනුවන ඒ කෙනා ඒ කාන්තේන් ශ්‍රේෂ්ඨ කෙනෙක්, විශිෂ්ට කෙනෙක්, අග්‍ර කෙනෙක්, ගෞරවනීය කෙනෙක්. මහා වටිනාකමකින් යුක්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි මේ ලෝකයේ කෝටි 700ක් 800ක් හිටියත් ඒ කෝටි 700ම 800ම කාටද සේවය කරන්නේ? තණ්හාවට. ඒ 700 800ම වහල් වෙලා තියෙන මොනවටද? ඉන්ද්‍රියන් 6ට. නැහැ, ඉන්ද්‍රියන් 6ට වහල් වීම කියලා කියන්නේ මේ ලස්සනට ඇඳලා පැලඳලා සොඳුරුව ජීවත් වෙන කෙනාට ඉන්ද්‍රියන් වලට වහල් වෙලා ඉන්න කෙනෙක් කියලා කියන්න බෑ. ඊළඟට අපිට ওই කැතට ඊටාම අපිරිසුදුව පිළිකුල් විදියට ඉන්න පුජ්‍යලෙකුට එයා අන්න තෘෂ්ණාව නැති, තණ්හාව නැති, මොකටවත් ආස නැති හරි ශෝක් කෙනෙක් කියලා කියන්නත් බෑ. මන්නන් දකින්නේ යම් කිසි තැනක දියුණුවක් නැත්තම්, සංවර්ධනයක් නැත්තම්, වාචිකව පිළිවෙලක් නැත්තම්, නිවස දොරෙහි පිරිසුදුකම ලස්සනකම පිළිවෙල තියාගෙන නැත්තම් මන් දකින්නේ එක නොදියුණුකමක් හැටියට. එහෙම නැත්තම් මේ නුහුරුකමක් හැටියට. නුවණක් වැඩෙන ඕනම කෙනෙක් කුට එයාට නිතදීම්ම හැකියාවක් ලැබෙනවා ජීවිතයේ ලෞකික ලෝකෝත්තර කළමනාකරණය සිද්ධ කරන්න. ඒ වගේම ජීවිතයේ පෙර දැකලා ප්‍රශ්න ඇති වෙන්නේ නැති වෙන විදියට, ගැටලු ඇති වෙන්නේ නැති වෙන විදියට ජීවිතේ හදා ගන්න. අපේ ජීවිතේ යම් යම් දේවල් ඇති කර ගැනීම සඳහා ජීවිතේ යම් යම් පරිත්‍යාග කරන්න සිද්ධ වෙනවා. දැන් ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට අපි මේ භික්ෂුන් වහන්සේලා හැටියට ඉන්නේත් විශාල පරිත්‍යාග කරලා. ධර්ම අවබෝධ කරගන්නෙත් අපි විශාල පරිත්‍යාගයකින්. ඔය පින්නතුන් මේ භාවනා වැඩසටහනට ඉන්නෙත් විශාල පරිත්‍යාගයකින්. ඒ වගේම මේ ධර්ම විමර්ශනය සඳහා කාලය වැය කරගන්නවා නම් ඒත් විශාල පරිත්‍යාගයකින්. ඇයි ඒ පරිත්‍යාග කරන්නේ? කාටවත් සැනසෙල්ල ගෙනල්ලා දෙන්න නෙමෙයි, තමන්ගේ සැනසෙල්ල උදා කර ගැනීම සඳහා. එක අතකින් ඒව පරිත්‍යාග කියලා කියන්නත් බෑ, කැමැත්තින්ම අතහැරීමක් කියලා කියන්න පුළුවන්. මොකද නිවනක් නැති පාරක ගිහිල්ලා වැඩක් නෑ කියලා තේරෙනවනේ නේ. නිවනක් නැති පාරක ගිහිල්ලා වැඩක් නෑ. පින්නතුන්ගේ විමර්ශන බුද්ධිය වැහෙන්නේ හැඟීම් බර මනසින්. මේ කාන්තාව ටිකක් ওই හැඟීම් බර ගුණයට වැඩි නිසා, ඉගෙන සමස්තයක් හැටියට වැඩි නිසා ඒගොල්ලෝ මේ නිවන් ගමනට ටිකක් යනවා අඩුයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වුණාට සමහර තැන්වලදී පින්නතුනේ කාන්තාවෝ ඉන්නවා පිරිමින්ට වැඩිය බොහොම ශ්‍රේෂ්ඨ විදියට, පිරිමි දහ දෙනෙක්ගේ වගේ නුවණින් ඥාණයෙන් ධර්ම අවබෝධය කරගන්න උදවියක් තියෙනවා. සමහර පිරිමිත් ඉන්නෝ ගෑනු දහ දෙනෙක් විතර මෝඩ අයත් ඉන්නවා. එක්කෙනෙක් විතර නේ, දහ දෙනෙක් විතර මෝඩයි. ඉතින් ඒ නිසා ඒ අභියෝගයේ තියෙන නිසා වැඩිපුර කාන්තාව උදවිය හැඳිමිටේ කියලා කියනවා, අඟල් දෙකේ කියලා කියනවා, මොලේ නේද? ඒ නිසා මේ වැඩිපුර උත්සාහ කරන්න ගෙදර මහත්තයට එතකොට අභියෝගයක් වෙයි. වැඩිපුර කැපවීමක් කරන්න. ඒක අර පැහැදිලිව කියලා තියෙනවනේ, දැන් හවයි ඉබ්බයි. හාව දුවල හාව නිදාගත්තා ගහයට. මොකද උනේ? වැඩි කැපවීමක් කරපු ඉබ්බා ජයග්‍රහණය කළා. ඒ වගේ තමයි පිරිමි. හයියෙන් දුවන්න පුළුවන්. ඒ වුණාට උන් පන්තල් එන්නේ නැහැ. බනහන්නේ නැහැ. විමසුම් බුද්ධියෙන් බලන්නේ නැහැ. කවුරු හරි හාමුදුරු කෙනෙක්ගේ අඩුවක් පාඩුවක් දැකලා ඔක්කොම හාමුදුරුවෝ ඕමයි කියලා බැන බැන ඉන්නවා. ඒ හැමෝම නෙවෙයි, අඥාන උදවිය විතරයි. ඉතින් අර හාව් වගේ තමයි ගෙවල් වලට වෙලා බුදිය ගන්න නෝනල භාවනාවට යවලා ගෙදරට වෙලා ඉන්නවා. ඒ නිසා කාන්තා උදවිය ඇවිල්ලා තැපලින් නැතුව අවදීන් නුවණින් බලන්න මේ මම ප්‍රශ්න කළාම උසස් පිළිතුරු ඕන, නැත්තම් මටම කලකිරෙනවා මේ මිනිස්සු මොනවද අහන්නේ, මේ මොනවද කිව්වේ කියලා. මං කියන ඒවායි අමතක වෙන්නත් බෑ, කියපු ඒව කියන්න ඌමනාව කමකුත් නැහැ. තමන් ඌමනා කරන්නේ කියපු කියනවත් එක්කම ඒ කියන දේ තුල විමසුම් බුද්ධියෙන් ඒ හැම කාරණයක්ම සම්පින්ඩණය කරගනිමින් ඊළඟ වචනය තේරුම් ගන්නේ හාමුදුරු දේශනාවේ මුල ඉඳලා කියපු වචනත් එක්ක කියන එක මතක තියාගන්න. ඊළඟ වචනය තේරුම් ගන්නේ ස්වාමින් වහන්සේ මීට සති ගානකට, මාස ගානකට, අවුරුදු ගානකට කලින් කියපු ඒවත් එක්ක. ඔන්න ඔය වැඩේ, ඔය සම්පින්ඩණය, ඔය කළමනාකරණය කරගන්න බැරි අය තමයි මෝඩ ප්‍රශ්න අහන්නේ. තමන්ට විසඳුම් කරගන්න පුළුවන්, දැක්මක් ඇති කරගන්න පුළුවන්, දර්ශනයක් ඇති කරගන්න පුළුවන් කරුණු කාරණාවලට ප්‍රශ්න විමසිය යුතු නැත. ඒක තමයි විසඳ ගන්න. තමන්ට විසඳම ගන්න බැරි කරුණු කාරණා තිබුණොත් විතරක් ප්‍රශ්න කරන්න. මේක ප්‍රඥාව දියුණු වෙලා දකින දෙයක් නිසාම බුදුරජාණන් වහන්සේ ලොකු විශ්වාසයක් තියෙනවා මේ දර්ශනය දකින කෙනාලා පිළිබඳව. උන්වහන්සේ විවරණ ලබා දෙනවා මේගොල්ලෝ ආනන්තරීය පාප කර්ම කරන්නේ. මේගොල්ලෝ හද සාක්ෂියට හොඳට පේනවා, හදවතට හොඳට දැනෙන විදියට ජීවත් වෙන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම රහතන් වහන්සේ කෙනෙක්, මාර්ගඵලලාභී කෙනෙක් වැරදිකාරයෙක් කරලා නැහැ. ඒකට හේතුව උන්වහන්සේලා වඩා පූදුන් මිනිසුන්ට වඩා හිතට සමීපව ජීවත් වෙච්ච අය. හදවත මනාව තේරුම් අරගෙන හදවත ඉක්මවා ගියපු, මානසික ස්වභාවයන් සහ අනිකුත් මානසික ලක්ෂණ මනාව හඳුනා ගන්න කෙනෙක්. එනිසා ඒ ජීවිත නිතැතින්ම සාර්ථක වෙනවා, දියුණුවටපත් වෙනවා. දිගින් දිගටම දිගින් දිගටම හොයන්න අපි පෙර පැහැදිලි කර දුන්නු නිර්වාණය. අපි නිර්වාණ ලක්ෂණ පවා මීට කලින් කියලා දෙන ඒවත් මතක තියාගන්න. ඔබ හොයන්න, ඔබේ මනසින් හොයාගෙන යන්න, ආරම්භයක් නැති, අවසානයක් නැති, පැවැත්මක් නැති. රාත්‍රී කාලයේද, දහවල් කාලයේද, අඳුරේද, ආලෝකයේද නොපවතින පාරක් නැති, ඉලක්කයක් නැති, හැඩයක් නැති, වර්ණයක් නැති ඒ අපූරු සත්‍ය කිමද, කුමක්ද, කොහේද කියනක ඔබ ගැඹුරින් සිතා බලන්න විනාඩි කීපයක්. ඒ නිසා සංසාරයක් තියෙනවායි කියන කාරණේ ඉතාම විශ්වාසනීයාන්ත දෙයක් බවට පත් වෙලා තියෙනවා. දැන් පිළිගන්නේ නැති ආගම්වල වුණත් ඉන්න නැනවතුන් ළඟ දැන් මේ සම්බුදු දහමේ පිළිගැනීම තියෙනවා. එනිසා මේ උදා වෙන යුගය බුදුදහමේ ඉස්සරහට දීප්තිමත් යුගයක් ළඟා වෙනවා. ඔය පිබිදෙන්න හදන ඔය ඔක්කොම ආගම් මෙහෙ ඒවාර අර නිවෙන්න යන පහන් වගේ ඒ වේගෙන් නැගීගෙන නැගීගෙන එක එක උපක්‍රම වලින් ඉස්සරහට ආවට ඕන අතර වෙනවා. මොකද බුදුදහම කියලා කියන්නේ ආගමක්වත් සංවිධානයක්වත් සංකල්පයක්වත් නෙමෙයි. ඒක තමයි සත්‍ය. සත්‍ය උතනද? එතන බුදුහාමුදුරු වැඩ හිටියා. ඒකයි. ඒ සත්‍ය බුදුහාමුදුරුවන්ගෙත් නෙමෙයි, මගෙත් නෙමෙයි, ඔය ඇත්තුන්ගෙත් නෙමෙයි, වෙන කාගේවත් නෙමෙයි, මේ ලෝපවතින සත්‍ය. ඒ නිසා මේ සත්‍ය මේ විදිහට තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධය තමයි නිරෝධ කරගන්න තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. තාම කෙටියෙන්ම කියනවා නම් දුකයි කියලා කියන්නේ ඔය එකක්වත් ලාභ, අලාභ, යස, ආයස, නින්දා, ප්‍රශංසා ඕවා නෙමෙයි එච්චර දුක්. ඒව එච්චර ප්‍රශ්න නෙමෙයි. මනුෂ්‍යයාට තියෙන ප්‍රබලම ප්‍රධානම දුක තමයි පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක. මේ පංච උපාදානස්කන්ධ හේතුවෙන්ම තමයි අර අනිත් දේවල් හටගන්නේ. ඒ අවිද්‍යාත්මක දිට්ඨියක් තියෙන්නේ, යක්ෂ දිෂ්ටියක් වගේ එකක් ඇඟ ඇතුලේ තියෙන්නේ. ඔය හැම කෙනාගේම ළඟ මේ දිට්ඨිය තමයි පාලනය කරන්නේ, සසරින් ආපු දිට්ඨිය. එයා විශ්ච්ච ගමන් පාලනය කරගන්න බෑ. එයා ආරෝපණය වෙලා ඉන්නේ, වැහිලා ඉන්නේ මේ මගේ ඇහැ, මේ මගේ කන, මේ මගේ නාසය, මේ මගේ දිව, මේ මගේ ශරීරය, මේ මගේ ආකල්ප, මේ මගේ හැඟීම් කියලා තමයි වැහිලා ඉන්නේ ඇඟට. එතකොට තමන් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ දෙන්නේ හැටියට දකින්නේ නැහැ මේ පුහුදුන් ලෝකය. ඒගොල්ලෝ දකින්නේ මොකද්ද? එකක් හැටියට. දෙකක් හැටියට දකින්නේ නැහැ. දෙකක් හැටියට දකින්න පුළුවන් දර්ශන ශක්තිය පහළ වෙන්නේ ලෝකෝත්තර ලෝකයෙන් ඉන්ද්‍රිය විශේෂයෙන් ඉක්මුණාට පස්සේ තමයි යාට මේක දෙකක් බව පේන්නේ. මේ හිතේ ඇති වෙන සිතුවිලි, හැඟීම්, දැනීම්, පැතුම්, හැඬීම් අර දැඩිව ග්‍රහණය කරලා අල්ලන ස්වභාවය අඩු වෙනවා. ඒක දෙන්නේ කියලා හඳුනගත්තට පස්සේ. ඒ නිසා තමයි එයා ළඟ දැඩි තරහ, දැඩි ලෝභය, දැඩි රාගය, දැඩි මෝහය පහළ වෙන්නේ නැහැ. එයාට යම්කිසි මානසික ශාරීරික ස්වභාවයක් හරි මානසික ස්වභාවයක් ඇති වෙනවා. මේ භාව ගුණය පේනෝ, ස්වરૂපය පේනෝ, හේතු පේනෝ, හේතු ලක්ෂණ පේනෝ, එයින් නිදහස් වීමේ ක්‍රමවේදය පේනවා. තේරෙනවනේ? එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා මෙතන සාමාන්‍ය පොහුදුන් කෙනාට දැනෙන්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන මේක මමමයි, මගේ ආත්මයමයි, මේ ඉන්නේ මාමයි, වෙන කෙනෙක් නම් නෙවෙයි. මේ දේ හොඳින් සුරක්ෂිත කරගත යුතුයි කියලා. ලෝකයා වෙහෙසෙන්නේ මමත්වයේ දුරු කරන්නද මමත්වයේ සුරක්ෂිත කරගන්නද? සුරක්ෂිත කරන්න පුදුම ආදරයක් තියෙන්නේ කාටද? මට. මට මම හරි ආදරේ කියලා කියනවා. මට මම හරි ආදරේ කියලා ඒ මමත්වය වඩා ගන්න පුළුවන්, තවත් දියුණු කර ගන්න පුළුවන් නම් ඒකට තව කෙනෙකුටත් ආදරේ කරනවා. ඒත් මොකටද? තවත් මමත්වයේ සපවත් කර ගැනීම සඳහා. ඒකනේ ගෑනු ළමයි නිකන් සල්ලි ගාන කෙනෙක් කතාවද බඳ ගන්න බලන්නේ නේද? දන්නවනේ ඉතින් ඔය රස්සාවක් නැති කොල්ලෙක් එක්ක ගියාම ඉඟා ගන්න වෙනවා කියන නිසා. ඒක රස්සාවක් ගියක් දවස් තියෙන කෙනෙක් කවන්නේ ඒකයි. පිරිමි පාර්සලෙත් එහෙමයි. දෑවැද්දා. දැන් මේ කාලේ රස්සාවක් තියෙන ළමයෙක්ම හොයන්නේ. නේ? හරි බහනේ ගෑනු ළමයෙක්ගෙන් හොයන්නේ. එයාට කියලා හම්බ කරගෙන මොනවා හරි මේක කරගන්න බලන්න. ඉතින් ඒ නිසා ඒ තියෙන මමත්වයට දිනු කරගන්න තව දේවල් හොයනවා. ඊට පස්සේ ඒ තමන්ගේ මමත්වයට හොඳට සලකන අයට කියනවා එයා අපිට හරි ගරු කරනවා. එයා අපිට හරියට ආදරය කරනවා. එයා අපිට මේ හරි හොඳයි කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ මමත්වයට පුළුවන් තරම් සලකනකොට. ඈ දැන් මොනවද මමත්වයට උමනා කරන සැලකිලි? කෙනෙකුගේ පැතුම් මොනවද තියෙන්නේ? ඇස පිනවන රූප, ඇස පිනවන රූප, කන පිනවන ශබ්ද, නැහැ පිනවන ගන්ධ, රස පිනවන ආහාර, ශරීරයේ පිනවන සුව පහසුව තියෙන්න ඕන. දැන් මෙතෙන්දී අපි එක්තරා විදිහකට මේ ස්ථානයේදී පොඩි මමත්වයට සැලකිල්ලක් දීලා තියෙනවා. දැන් මෙතන හරි දාඩිය දාන ගීස්ම තැනක් වුණා නම් මෙතනින් පස් දෙනෙක් විතර එන්නේ නැහැ. තේරෙනවද? නේද? මෙතන දාඩිය දාන හරි ගීස්ම තැනක් තිබුණා නම් එන්නේ නැහැ. ඉස්සෙල්ලා වෙන්නේ නැත්තේ සන්ධ්‍යානෝන. ඒ අනිත් අය උනත් එහෙම වෙනවා. ඒ මෙතනත් පොඩි සැලකිල්ලක් දීලා තියෙනවා. හැබැයි මේ සැලකිල්ල අපි භාවිතා කරන්නේ නිවීම සඳහා. එකයි මේ තියෙන පංච ඉන්ද්‍රයන්. දැන් අපි කතා කරන්නේ කොහටද? කනට. හාමුදුරු මිහිරියට කතා කරන්නේ. ඒ මිහිරියට කතා කිරීම තුළ ඒ මිහිර තුළ මුලා කරන්නේ නැතුව කන හඳුනා ගන්න උපකාරක වෙනවා. තේරෙනවනේ? අපි මේ මොහොතේත් භාවිතා කරන්නේ මන. හැබැයි මේ මන මිහිවනවා මමත්වයෙන් නිදහස් වෙන පැත්තට. මේක සංකීර්ණ ධර්මතාවයක්. මේක හරි සූක්ෂම ධර්මතාවයක්. මේක හරි සියුම් ධර්මතාවයක්. ඊතා විමසොන් බුද්ධියෙන් බලන්නා වූ පිරිසෙකුටම පමණක් ගෝචර වන්නා වූ අනුපූර්ව දියුණු වෙන ප්‍රතිපදාවක්. ක්‍රමානුකූලව ගැඹුරු ඥානවලට පාත්‍ර වෙනවා. හැබැයි විමසන්න ඕන. එහෙම නැතුව පෙර සංකල්ප හිතේ තියාගෙන හිටීම වැරදි. මම හිතනවා මේ කියන්නේ වරදක්, මේ කියන්නේ බොරුවක් කියලා යමෙක් හිතාගෙන ඉන්නවා නම් ඒක එයාට මේක වැටහෙන්නේ නැහැ. ඒ වගේම මේ හාමුදුරු කියන වචන හැම වචනයක්ම සත්‍යයක්. මේ හාමුදුරු ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක්. මේ හාමුදුරු වැරද්දක් කියන්නේ හරීම දෙයක් තමයි හැමතිස්සෙම කියන්නේ කියලා පූර්ණ විශ්වාසයෙන් හා ශ්‍රද්ධාවෙන් අපිට අපි කෙරෙහි ඉන්නවා නම් ඒක වැරදි. අර අපි වැරදි කියලා හිතන මනුස්සයටත් වඩා වැරදි. තේරුණාද? අපිව මේ වැරදි කියලා හිතන මනුස්සයටත් වඩා වැරදි අපිට අර විදිහේ ශ්‍රද්ධාවකින් ඉන්නවා නම්. ඒ නිසා එහෙම ඉන්න කට්ටිය නිවන් දකින්නත් බෑ. ඒ නිසා වැදගත් වෙන්නේ ඔබගේ විමසුන් බුද්ධිය. එහෙම නැත්නම් විදර්ශනත් ඥානය විදර්ශනා ප්‍රතිපදාව තමයි වැදගත් වෙන්නේ. ඒක තමා තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා බලන්න. ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් තමන්ගේ අධ්‍යාත්මය කියලා හදාගන්න. කොයි වගේද? ඒක බුද්ධ මනුරක්කේ. එක පුතෙක් ඉන්න අම්මා ඒ පුතා හදා ගන්නා වගේ ඔබේ අධ්‍යාත්මය හදන්න. දැන් සමහර අය ඔක්කොම අරගෙන අරගෙන අරගෙන අරගෙන අරගෙන ගොඩ ගහගෙන ඔළුවේ තියනවා. ඒ එකකින්වත් අධ්‍යාත්මය තරවටු කරලා හදාගන්නේ නැහැ. දැන් සමහර ඉන්නෝ මහාචාර්ය අම්මර තාත්තලා දරුවෝ මොඩිය වෙනවා. ඇයි ඒ? දරුවා හදාගන්නේ කියලා. සමහර අම්මල තාත්තලා ඉන්නෝ පිටාම මේ අධ්‍යාපනයක් එහෙම ලැබලා නැහැ. නමුත් ඒගොල්ලෝ මග පෙන්වීම කරලා ඒගොල්ලෝ සස්තප්පයකට පත් කරනවා. ඒ වගේ ඔබේ මනස දැනුමින් පමණක් මෙහෙම පුරෝගෙන වැඩන්නේ. ඒ දැනුමට අනුරූපව හැඩගස්වන්න ඕන. ඒකට තමයි ධම්මානුධම්ම ප්‍රතිපatti කියන්නේ. එහෙම නැතුව අපි අය හිතාගෙන ඉන්න මේ පිටින් පේන ප්‍රතිපatti නෙවෙයි. දැන් මේක තෝරගන්න බැරි වෙච්ච නිසා නෙමෙයි බෞද්ධ සමාජයේ නිවනක් නැත්තේ. මොකද්ද බෞද්ධ සමාජයේ මේ වෙනකොට තියෙන්නේ? කියවනවා, අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නවා, ඒගොල්ලෝ ගිහිලා කියවනවා. මහා වාසනාවන්ත தත්වයක්. තාම මං හිතන්නේ සිංහල ජාතියේ යම්කිසි අභාග්‍යයක් උදා වුණා මේ ධර්මයේ යම්කිසි තැනකදී අපිට අතහැරුණු දවසේ ඉඳලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. යුග පෙරළුණා නේද? අනුරාධපුර යුගය, පොළොන්නරු යුග, මෙහෙම යුග පෙරලෙනවනේ. ආයි මෙහෙම යුගයක් තියලා ආයි ලොකු විනාශයක් වුණොත්, ලොකු නියඟයක් ආවොත්, එහෙම නැත්නම් මොනවා හරි දෙයක් විශාල වශයෙන් සිද්ධ වුණොත් ආයි යුගයක් ඇති වෙනවා අලුතේ. අලුත් යුගයක්. දැන් මේ මාසේ 21 ලැහත් වෙලා තින්නේ. කියන්න බෑ මේ හිටපු ගමන් වැඩි වෙලාවක් කියන්නේ නැහැ. ඔය තවත් රටකටත් ඔය සුළුසුළුඟක් ඇවිල්ලා ගහගෙන ගිහිල්ලා 600 ගානක් මැරිලා කියලා නිවුස් එකක් ආවා. ඒක කියන්න බෑ. ඒ නිසා මමත්වේ පෝෂණය කරගන්න එපා, මමත්වේ තරවටු කරගන්න, මමත්වේ හදන්න, තමන්ව තමන් හදාගන්න. ඔබට තරහ ගියොත් ඒකේ වැරදිකාරය මමයි කියලා තේරුම් ගන්න පුරුදු වෙන්න. හැබැයි ඉතින් ඕක මට නම් කියන්න එපා මෙහෙදී. හෑ හරිද? මේ මම එක එහෙම තරවටුවක් කරන්නේ මේ දරුවෝ හැදෙන්නම් වාලේ හැදෙන්න දුන්නාම දරුවෝ නොමග යනවා. ඒ වගේ මමත් දායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥාමය දියුණුවක් මිසක් ඔයත්තන්ගේ දාන වේලක්වත් මිල මුදල්වක්වත් මොකක්වත් නෙවෙයි. මට ඕක ලබා ගන්න ක්‍රමවේදයක් එහෙම ඌමනාවක් තිබ්බනම් එහෙම මෙහෙම වුන්නේ නැහැ. පොඩි දේවාලයක් දාගත්තා මාස මහේ අවුරුද්දෙන් ගන්න කෝටි දෙක තුනක වාහනය ගන්න තිබ්බා. ඉතින් එහෙම නොවන නිසා තමයි බොහෝම හිමින් මේක තියෙන්නේ. අර විදිහේ තරවටු ගිරීම කළාම මම දන්නවා හම්බෙන්න දායක මුදලක් නැති වෙනවායි කියලා. ඉතින් නමුත් එහෙම කරන්න ඔයතෝ ප්‍රඥා සම්පන්නව හදාගන්න තවත් දියුණු කර ගැනීම සඳහා. ඉතින් යම් යම් පිරිස් දියුණු වෙලා ඉන්නෝනේ තෙන්ට. ඒ දියුණුව ඇති උනේ ඒ අනුශාසනාවන්වල තිබිච්ච යම්කිසි හරයක්, බලයක්, පන්නරයක් නිසා කියලා අපි තේරුම් කරගන්නට ඕනේ. වගේම තමන්ගේ තිබිච්ච උදාහරතර කැපවීමත්, කැපවීමට අදාළව උරුවීමත්. ඒ නිසා ජීවිතේ තමන්ට වගකීමක් තියෙනවා. තමන් මෙහෙවා ගන්න, ඒ මෙහෙවීම එතන සමහර අය සිද්ධ කරන, සමහර අය ලෝක කරගන්න තීරින්නේ. හැමදාම ඇවිල්ලා අහගෙන ඉන්නවා, කෙහෙල් කොටන් තිබ්බා වගේ අය නැගිටලා යනවා. කිසි ප්‍රගතියක් වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඔළුව මොලේ ක්‍රියාත්මක වෙන්න ඕන. අහන වචනයක් ඇහුවාම ඒ වචනය CD එකකින් හරි ඇහුවොත් එතනින් පොඩ්ඩක් අතර කරලා හරි නැවත ඒ වචනේ මොකද්ද තේරුම කියලා ගැඹුරින් ගැඹුරින් හිතන්න තේරෙන්න ඕන. ඉක්මනින් පිළිතුරක් හොයාගෙන ආ මේක නේද පිළිතුර කියලා අහන්න එපා. තීරණයකටපත් වෙන්න එපා. ගැඹුරින් ගැඹුරට තේරුම් අරගැනීම සඳහා බෙර මහන්සි වෙන්න. මොකද මේ මොලේ දියුණු වෙන්න ඕන, ස්නායු අවදි වෙන්න ඕන. ඒ අවදි වෙන තරමටම තමයි ප්‍රඥාමය දුරපෙන්න පටන් ගන්නෙ, සංකීර්ණ කරුණු තේරෙන්න පටන් ගන්නෙ මොලේ අවදි වීම තියෙන ඕන. දැන් අපි කොහොමත් ඒක දන්නවනේ. දැන් අපි මොලේ යම් ආකාරයකට සෙමෙන් හරි පිටෙන් හරි මොනවා හරි දෙයකින් අසමතුලිත වුණොත් මොකද වෙන්නේ? එකපාරට අපිට මතකය ඒවා ඔක්කොම නැති වෙලා යනවා. ඒකට හේතුව මොළේ ස්නායු ක්‍රියාකාරීත්වය වැදගත් කියන එක. ඒ ක්‍රියාකාරීත්වය හරියට දියෙන්න ඕන. එහෙම දෙයක් තියෙනවා. ඒ නිසා ඒ අවධිය සිද්ධ වෙන්න නම් අපි කල්පනා කරලා බලන්නම ඕන. ඔය විදර්ශනා කරනවායි කියන එක අපේ ඇඟට සම්බන්ධ නැහැ. අපි ඕකට අපේ බෞද්ධ සමාජය සහ සිංහල සමාජය තුළ තියෙන්නේ කල්පනා කරනවායි කියලා. ඔළුව කල්පනා කරනවායි කියනගනේ. ඈ කල්පනා කරලා බලන්න ඕන. අන්න විදර්ශනා කරනවායි කියන්නේ ඒකට තමයි. කල්පනා කරලා බලන්න ඕන. මොකද්ද? මේ නිවන කියන්නේ මොකද්ද? එහෙනම් කල්පනා කරලා බලන්න. එතෙන්ට හැමතිස්සෙම අහපු ධර්ම එකතු කරන්න. එකතු කරලා ඊට අනුරූපීව හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන යන්න. හොයාගෙන යෑමේ ප්‍රතිඵලයක් හැටියට හම්බේ. හැබැයි මම ජීවිතේට ඕගොල්ලෝ ඉලක්කයක් හෙවුවොත් ඉලක්කයක් හොයාගන්න බෑ. මම මේ ලස්සනින් කියලා දෙන මේක ඉලක්කයක් නෑ. මාවතක් ඉගෙන ගන්නවොත් මාවතක් හොයාගන්න බෑ. මේක මාවතක් නෑ. හැඩයක් හොයාගෙන මම මේ ගමන ආරම්භ කරනවායි කියලා හිතාගෙන හිටියොත් හැඩයක් හොයාගන්න බෑ. ඉතින් ඒ නිසාම මේ කියන දේ මොකද්ද? දැන් මේ ස්වාමීන් වහන්සේ කිව්ව දේ මොකද්ද කියලා හරි කියලා ඔබ විමසනවා නම් ඒක තමයි වැදගත්. ඒක තමයි ඔබට නිවන් දැකීමට මාර්ගය වෙන්නේ. තේරුණාද? ඉතින් මේ ඔක්කොම කියලා කියලා කියලා බලාගෙන ඉන්න එපා. දැන් මොකද්ද අපි කරන්න ඕන කියලා අහන්න එපා. මේ හැම වචනයකින්ම කියලා දෙන්නේ කරන්න ඕන ටික. ඒ කියන්නේ මේ වචන ටික පිට වෙන්නේ මේ වචන විමසන්න නුවණේ. විමසනකොට ඒ තුලින් ධර්මයේ මතුවෙන විදියටයි අපි වචන දෙන්නේ. තේරුණාද? චක්‍රයක් වගේ දේශනාවක් නෙවෙයිනේ තියෙන්නේ. විමසන්නයි දෙන්නේ, විමසනකොට මතුවෙන්නයි දෙන්නේ. ඔබ තුල විමසුම් බුද්ධිය ප්‍රඥා ලෝකය අවදි වෙන අවදි වෙන එක දැන් අපි එක හොඳට බලන්න. තමන් තුල යම් කිසි දෘෂ්ටියක තම ආධ්‍යාත්මික සිර වුණොත් එතන ගිහට යන්නේ නැහැ. එතන නතර වෙනවා. එක්කේ කයගේ මමත්වය ප්‍රබලයි, ත්‍යයි, එහෙම නැත්නම් ප්‍රඥා බලය ප්‍රබලයි. ප්‍රඥා බලය පෙබර කෙනෙක් තමයි මමත්වය පරද්දලා යන්නේ. තේරෙනවනේ? එනිසා තමයි පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ කියන කාරණය බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දැන් මේ මාසේ 25 වෙනිදාත් ලබන අඟහරු වාද නෙමේ ඊළඟ දවස එදාටත් අපි වැඩසටහන තියෙනවා. ඒ 25 වෙනිදා කියලා කියන්නේ මට හරි අපූරු දවසක්. මමත්වයෙන් තොරව මම අවබෝධ කරගත්ත දවස. හරියට ලැබෙන 25 වෙනිදාට අවුරුදු 10ක් වෙනවා. ඒ අවුරුදු 10ක් තුල මේ සත්‍ය මගේ මඟ පෙන්වීමෙන් එක හාමුදුරු කෙනෙක් දැකලා තියෙනවා. ගිහි පින්වතුන් පිරිමි අය 7 දෙනෙක් විතර දැකලා තියෙනවා. කාන්තාවුදවිය 15කට වැඩි සංඛ්‍යාවක් දැකලා තියෙනවා. කාන්තාව වැඩි. ඉතින් ප්‍රඥාව අඩුයි කිව්වට වැඩි යොමු වෙන්නේ කාන්තාවනේ. ධර්ම අවබෝධය ලැබලා තියෙනවා. එයින් දේශනාවේ කුසලය ශක්තිය තියෙන අය, යමක් පැහැදිලි කර දීමේ ශක්තිය තියෙන අය 2-3 දෙන්නේ 4-5 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට යමක් අනිත් අයට කියා දෙන්න පුළුවන්, පැහැදිලි කරලා දෙන්න පුළුවන් අය ඉන්නේ. ඒ දහම දැක්කට පස්සේ ඉතින් අපි අයත් එක්ක ඉතින් ලොකු ගනුදෙනුවක්, හිතවත්කමක් එහෙම ඉතින් නුකුත් නැහැ. සමහර අය ඒ විදිහටම තියෙනවා. දැන් මම වුණත් එහෙමයි. දැන් මේ දර්ශන සම්පත්තිය මම දැකලා දැන් මම උන්වහන්සේලාට හරි මට යම් කිසි අනුශාසනයක් හරි යම් යම් කරුණු හරි මට ඒ ලබා දුන්නු තැන්වල මේ මතකයේ තියෙනවා. මම ගුණමකු වෙන්නේ කියන්න උවමනා වුණු තැනකදී මම මේ කරුණ ගැන හෙවම කියනවා. නමුත් ඒත්තන්ට තියෙන හිතේ ගෞරවය මේ විදිහට තියෙනවා. ඉතින් ලොකුවට ඒත්තු ගෞරවයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ගෞරවයක් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අර ගුරුසෝල සම්බන්ධතාවයත් එක්තරා විදිහකට මේ ඒකත් ලෝකෝත්තර ඥාන දර්ශනයෙන් බලන මට්ටමට එනවා. දර්ශන අවබෝධයක් ලබා ගැනීමත් එක්ක මේ සීල බැඳීම් වල නිදහස් වීමනේ සිද්ධ වෙන්නේ. කිසිවෙකුට අයිති නැති ගුණයකට තමයි එන්නේ. ඒ අලුත් පරම්පරාවක්, අලුත් ආගමක්, අලුත් සොසයිටි එකක් හදාගන්නේ නැහැ. ආදන් වහන්සේලාගේ ජීවිතය එකිනෙකාට හුදකලාවේ පාළුවේ පාඩුවේ ගියපු ගමනක් මේක. නැහැයි කියන්නත් බෑ, තියෙනවයි කියලා කියන්නත් බෑ. අහස කඩාගෙන වැටුණත්, පොළොව කඩාගෙන වැටුණත්, ලෝකේ නැති වෙලා ගියත්, තිබුණත් ලෝකේ කියලා කියන්නේ මහා විද්‍යාවක් කියලා දැනගෙන තියෙනවා. හැබැයි මේ ලෝකේ සම්මත කරලා තියෙනව නේද විද්‍යාව? ඒකත් අවිද්‍යාවක්. අවිද්‍යාවේ ක්‍රියාකාරකම් සොයාගත්තට පස්සේ අපි කියන එකට විද්‍යාවයි කියලා. දැන් අඹ ගෙඩියක් තියෙනවා, අඹ ගෙඩියට අපි කියනවා මේක අවිද්‍යාවයි කියලා කියනවා. ඇන්ට ලෝකේ තියෙන විද්‍යාව ක්‍රමේ මම මේ පෙන්වන්න හදන්නේ. නමුත් කෙනෙක් මේ අඹ ගෙඩිය පළල බලලා මේ ලෙල්ල, මේ නැට්ට, මේ මදය, මේ ඇටය කියලා පෙන්වුවට පස්සේ අපි ඒකට කියනවා එතෙන්ට විද්‍යාව කියලා. ඒ විද්‍යාව තියෙන්නේ මේ ලෝකයේ විද්‍යාව තියෙන්නේ අවිද්‍යාව ඇතුලේ. අවිද්‍යාව තුලම. ඒසා ලෝකයා විසින් කියන විද්‍යාව නම් නෙමෙයි මේ අපි කියන විද්‍යාව. දැන් ඕව විමසුම් බැලුවනම් ඕව කරා උස්සලා බලනකොට ධර්මය තමයි මතුවේන්නේ ඔයගලන්. ඇත්තනේ නම් මේ අපේ දෘෂ්ටිය මේ කාලේ මෙහෙම තිබුණ. මේක දෘෂ්ටි විසුද්ධිය මේක වෙන්නේ. ඔය කැමරාවලක් තියෙනවා මේ ඒ මේව බැඳෙනවා පුස් බැඳෙනවා කියලා එකක් වෙනවා ඒ කැමරාවේ හෙඩ් එකේ. ඊට පස්සේ රූප පැහැදිලි නෑ. පේන්නේ නෑ, කළු පාට වෙනවා. ඒ වගේ තමයි පුජ්‍යලයාගේ මොලේ ඇතුළෙත් එක එක පුස් බැඳුනොත් එහෙම, දෘෂ්ටි බැඳුනොත් එහෙම කිසි දෙයක් පේන්නේ නෑ, පැහැදිලි වෙන්නේ නෑ, තේරෙන්නේ නෑ, වටහා ගන්න බෑ. ඒ නිසා දිට්ටි විසුද්ධියක් ඇති වෙනවා. ඒ කියන්නේ දෘෂ්ටිය පිරිසුදු වීමක් ඇති වෙනවා. පිරිසුදු වුණාට පස්සේ දෘෂ්ටි නැතුව, සංකල්ප නැතුව තථාගත දර්ශනයට අනුගතව අනුකූලව බැලීමේ හැකියාව ලැබෙනවා. ඒක තමන්ට අයිති දෙයක්. ඒක බුදුහාමුදුරන්ට අයිති දෙයක් නෙමෙයි. තථාගත කියලා කියන්නේ තත්තාකාරය. තථාගතයන් වහන්සේ කියලා කිව්වා තත්තාකාරය කියන නිසා. ඒ ඇත්ත තථාගත වෙන්න බලන්න. තත්තාකාරයේ ප්‍රායෝගික මිනිස්සෙක් වෙන්න බලන්න. නැත්නම් ඉතින් ආගම් 100ක් මාරු කළත් වැඩක් වෙන්නේ නැහැ. මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ. ධර්මය විතරයි පිහිට. ධර්මයේ පමණයි පිහිට. දැන් ඔය ඇත්ත උහුම ඉන්නේ ඇයි ඔය? හොඳින් ඉන්නේ ඇයි? කවුරුවක්වත් බනින්න නැතුව ඉන්නක. ඇතුලේ තියෙන ඉන්ධනය ගින්දර ගෑවුණොත් පත්තු වෙනවා. තෙල් ටැංකිය වල නෙමෙයි ගහන්න ඕන, කොන්දේ ගහන්න ඕන, වහා ඇවිලෙන සුළුයි. ගිනි කූරු ගේන්න එපා කිට්ටුවට. ඒ කියන්නේ ඇතුලේ තියෙන මහා පුදුම මමංකාරය. ඇතුලෙන් බලන ස්ත්‍රීත්වය අල්ලගෙන, පුරුෂත්වය අල්ලගෙන, ඈ මම මගේ තත්ත්ව තානාන්තර තරාතිරම් ඔක්කොම දර්ශනවාදී විදිහට අල්ලගෙන ඉන්නවා. හැබැයි රහතුන් වහන්සේ කෙනෙක් ඔක්කොම නැති කරගන්නවා. නැති කරගත්තත් උන්වහන්සේලා ලෝක සම්මත අභිමානය සහ ගෞරවය රැකගෙන තමයි ඒත් වැඩ කරන්නේ. එහෙම නැතු උන්වහන්සේලා මේ ස්තූප වල වාඩි වෙන, පේමන්ට් වල වාඩි වෙන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. උන්වහන්සේලාට හීනමානෙත් නැහැ, අදිමානෙත් නැහැ, මොනෝමානයක්වත් නැහැ. ඒ නිසා උන්වහන්සේලා දෘෂ්ටි වලට පත් උනේ නැහැ. ඒ සාව ලෝක ශ්‍රේෂ්ඨයි, විශිෂ්ටයි. ඒ උත්තරීතර ධර්මය ඔය ඇත්ත හැම දිනාටම පසක් කරගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.